එයාලේ බ්‍රුණිකට ගිය වෙලා ඉඳලා මොන වදියක් පිනින් දැද්ද මම ළමයේ දිහි කරපා මේ මොකද්ද මේ අසාධාරණ දිගින් දිගටම වෙනවා නම් මේක කොහොමද පාලනයක් වෙන්නේ ළමයි 28ක් නැති වෙලා නම් මව්වරු 8ක් නැති වෙලා නම් මොකද්ද මේ මේ තවත් අම්මා කෙනෙක් 2015 ළමයි 22ක් නැති වෙලා ඉන්නවලු මමත් බවිකම් මේ නම් කෙනෙක් ওই වීඩියෝ එකෙන් විශ්වාස කළා මම කොහොමද දියතලා මේ හොස්පිටල් එකට යන්නේ ඇත්තටම බයයි හොස්පිටල් එකට යන්න අපි බලධාරීන් ඉන්නනේ අපි මේ මේ වීඩියෝ එළවලා හරි මේ හොන් දොස්තර කෙනෙක් ගෙන්නලා මේ අම්මලාට සහනයක් ලබලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ